එක දිගටම අප කාලයන්ත කළා. ඉතින් ඒ කාලය තුළ අප ලෝකෙ බොහෝ රටවල් ගියා. එහිදී අප එකට මුණ ගැහිලා මේ මෙතනත් අපට පවතාලන අවස්ථාව ලැබුණා. ඒක අපම භාගයක්ට සලකනවා. ඉතින් ඒ ගමන මාර්ගයේදී අපට බොහෝ දෙනෙක් උපකාර කළා. ඒ හැම දෙනාටම අප කෘතඥ වෙනවා. පින්තුනි අද අප මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාව දහම පුහුණු කරන වෙලාව. අප කිසියම් අවස්ථාවක ධර්ම ශ්‍රවණය කරන්න ඉඳගත්තා කියලා කියන්නේම අප ධර්මය පුහුණු කරන්න පටන් ගත්තා කියන එක. බොහෝ විට අපි ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙලා ශ්‍රාවක පින්තුන් නිතරම ප්‍රශ්නයක් තමයි අප මේ ධර්මයේ කොතනින්ද පුහුණු කරන්න පටන් ගන්න කියලා. එනතුනේ ධර්මයේ පුහුණු කරන්න පටන් ගන්නනේ කොයි ස්ථානෙද? ධර්ම ශ්‍රවණය කරන වාඩි වෙන මොහොත තමයි ධර්මයේ පුහුණු කිරීමක් පටන් ගන්නා වෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්ම දේශනා කිරීමත් දෙකම විමුක්තායතන විදිහට සැලකන්නේ. ඒ නිසා අප ධර්ම දේශනා කර ධර්ම ශ්‍රවණය කර ධර්මයේ සජ්ජහනා කර ධර්මයේ සාකච්ඡා කළ සාති දර්ශන වැඩුවත් මේ හැම තැනකදීම සිදවන්නේ සිහිය සහ නවන දිරුවීම. අපේ සිහිය හා නවන දිරු කරනවා නම් කිසියම් තැනක ඒ හැම තැනදීම අප ධර්මය පුහුණු කරන අවස්ථාවක්. සමස්ත බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් සමතේ දිරු කිරීම, අනෙක් පැත්තෙන් විදර්ශනා දිරු කිරීම. තාපිනී කියනවා නම් එක අතකින් සතිපට්ඨාන දිරු කිරීම, අනිකටින් සතිපට්ඨාන භාවනාව දිනු කිරීම. ඊටාම සරල විදිහට කියනවා නම් මෛත්‍රී භාවනාව ආනාපාන සතිය දිනු කිරීම. ඒ මූලික පදනම තමයි සති නිමිත්ත කියන කාරණේ. වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න අවස්ථාව. ධර්මයේ බොහෝ තැනක සඳහන් කරනවා පරිණතන් සතිය නොපැට වෙද්දී කියලා. මූහණ මුඛය අභිමුඛ සිහිය තියාගන්න කියලා. ඒක ජහන විභාගයේ පැහැදිලි කරනවා නාසිකාග්‍රේව මුඛ නිමිත්තේ වා කියලා. නාසය කියලා වරකෝ උඩුතල ආශ්‍රිතව හිත තියාගන්න. මේ තමයි ධර්මයේ පුහුණු කිරීමේ මුලම පියවර වෙන්නේ. මෙන්න මෙතෙන්ට හිත හොඳට තියාගෙන ඉන්න. බොහෝ දෙනෙක් හිතන්නේ මේක ආනාපානසති භාවනාවක් කියලා. ආනාපානසතිය මේ පිළිතුරේ ආනාපානසතිය කරන්නේ මෙතෙන්ට සිට පිළිවෙලමයි. පරිමඛයි සතේම පට පෙත්‍රාම් සෝසත වාසසති සතෝ පාසසති කියලා දේශනා කළා. මූණ අවියස සිහි පිළිවාගෙන ආස්වාද ප්‍රසන්න කරන කලිනුත් මෙතනමයි සිහි තියාගන්නේ. ඒ නිසා ධර්මයේ පුහුණු කරන මූලික අවස්ථාව මේ නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්න එක. මේකට දැන් සති නිමෙත් කියලා. මේ සති නිමෙත් පුරවාන තරම් පුහුණු කරන උත්සාහ කරන්න. ඔබ ඇස්තෙන් තියාගෙන භාවනා කරන වෙලාවක් කරක් නෙවෙයි. ඔබ යම්තරම් කටයුතු කරනවා නම් කායිකව වාචිකව මානසිකව ඒ හැම තැනදීම මේ සති නිමෙත් ඇත්තේ කියන වර්තමානයේ තුළ සිට තියාගෙන අවස්ථාව. මෙතෙන්ට හිත පුහුණු කරලා පස්සේ ඔබ දන්න ඉහළම ධර්ම කරුණ මෙතෙන්ට එකතු කරන්න. ඔබ ධර්ම ශ්‍රවණය කරලා ඉන්න ඉහළම ධර්ම කරුණ මෙතෙන්ට යොදවන්න තියෙනවා. ඔබ දැනට දන්න ඉහළම දේ ඔබ දීපු දානයක් ගැන නම් ඒ දානය ඔබ දීපු හැටි මේ සති නිමෙත්ත එක්ක සිහිපත් කරගන්න. ඔබට මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් වෙන ඔබේ ආමරණාසන සලකපු විදිය නම් ඒ සලකපු ආකාරයේ කුසලයේ මෙතන සිත් තියාගෙන ඉන්න. ඒක චාමන ප්‍රශ්නා. ඔබට දැන් තියෙන විශේෂයෙන් මතක් වෙන ඔබ රැකෙන පංචශීලය නම් ඒ පංචශීල අංග ටික මේ සති නිමෙත්ත එක්ක ඉන්න. ඒක සීලානුසුති භාවනාව. ඔබ මේ වැඩිපුර මතක් වෙන බුදුරජාණන් වහන්සේගේ අරහතාදී බුදුගුණයක් නම් අන්නේ බුදු ගුණයට හිත තියාගෙන ඉන්න මේ සති නිමෙත්තත් එක්ක. ඔබ දැන් වැඩිපුරම සිහි කරන්න කැමති ධාතු මනසිකාරය නම් පඨවි ආපෝ තේජෝ වායෝ නම් මතක් කරන්න කැමති ඒක සිහිපත් කරගනිමි. මෙන්න මේ වගේ තමන් මෙතෙක් ආපු ඉහළම කරුණ මෙතෙක් එකතු කරනවා. ඔබ මේ වෙලාවේ ඔබට විදර්ශනාව නම් කරු අසනිට්‍යයි ලෝකයන්ට්‍යයි කුඤ්ඤානන්ට්‍ය ආදී කාරණයක් නම් අන්නේ කරුණ මෙවස්ථාන මෙලිට. ඔබට මේ වෙලාවේ රූපේ නිරුද්ධ වුණා කියලා ඔබ සිතන කෙනෙක් නම් ඔබ දැන් තේරුම් ගන්න රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඔබේ මනස ධර්මාංගණය මනෝවිඥානයත් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා නම් ඔබ සිතන කෙනෙක් අන්නේ සිංහරණෙ නෙමෙයි. ඔබ මේ රූපානි ස්කන්ධ පංචකය සමුදය බලන නම් මේ සැදී මෙතත් එක නෙමෙයි. එනතුනේ සමස්ත බුදුදහම කියන්නේ මේක. අවසනාසින් අපට පුහුණු කරන්න තියෙන වෙනතුන මොකක්ද? එක හුස්මයි අපට පුහුණු කරන්න තියෙන්නේ. ධර්මයෙන් වාක් විමුණට ත්‍රිපිටකය සෝධන ධර්ම ආදී වාක් විමුණට අවසානට ගියන් පස්සේ අපේ සමස්ත පුහුණුව කියන්නේ වෙනතුනේ එක හුස්මක් පිළිබඳව සීහානෝන බාහිර දෙකිනේ. වර්තමානයේ සති නිමිති ඉතිතියගෙන සෝසතු වාසසති සතු වාසසති කියන සමතයෙන් පටන් ගන්න. අනිත්‍යමතාසේ විහෙරදී අසසි සාමෙන් සිකතියේ අනිත්‍යමතාසේ විහෙරදී පස්සසි සාමෙන් සිකතියේ කියන බලන්න. මෙන්න මේකේ කාලය ටිකෙන් වැඩි කරගන්න තමයි අපි අවුරුදු 50කට ජීවත් වුණා කියලා කියන්නේ පින්නතුනේ ඇත්තටම අප ජීවත් කළා කියන එක හුස්මයි. අන්නේ හුස්මට හිත තියාගන්න පුළුවන් නම් අපට ඕන විදිහට නෙමෙයි. ආනාපාන සතියස්ස පරිපූර්ණස්ස වහිතා අනුපම්පම් පරිජිතහ යතහ බුද්දේන දේශිතා යථා බුද්දේන දේශිතා යථා බුද්දේන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහ අපට ඕන විදිහට හරියන්නේ හරියට ධර්මමාගේ නිවැරදිව තේරුම් අරගෙන සම්මා දිට්ඨිය මනින් තේරුම් අරගෙන සම්පේ දර්ශනා වෙන්ස තේරුම් අරගෙන දර්ශන සම්පatti ලබා ගැනීම සැබෑ කල්යාණ මිතුරන්ගේ ඇසුර ලබා ගැනීම මෙන්න මේ දෙක ගන්නා වූ සලහම් දැනුම සමග අප ආනාපාන සති වඩනවා නම් සෝයිමන් ලෝකන් පබහසේති අමහමතුව චන්දිමා ඔහු මේ ලෝකයන් බබලම කියලා කියනවා. හරියට බලා ගැටෙන ඉක්මන සඳක් වගේ ලෝකයෙන් බබලනවා. ඔහු ප්‍රභාස්වරු කියනවා. මේ පිළිබඳව මේ ධර්මයේ කෙටියෙන් මේ සාකච්ඡා කළේ අප මුලින්ම ආදිවට්ටම සීලය සමාදන් වෙමු. මේ ධර්මයේ කාර්යයක් විදිහට ඒ සඳහා පිළිතුන් සෝදානම් ගන්න දැනුම් ගන්න බලාපොරොත්තු වෙච්ච බොහෝ දෙනෙක් මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපි ආදිවට්ටම සීලය සමාදන් වෙලා අපේ කටයුතු අප ආරම්භ කරමු. පිළිතුන් සාදුකාරයක් වත්තලා නමස්කාරය කියන්න. සාදු සාදු සාදු සතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි සතියන්ති ධම්මං සරණං ගච්ඡාමි සතියන්ති සංඝං සරණං ගච්ඡාමි ඉතරණ ගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි චිතරණේන සන්දේං ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං පත්වා අප්පමාදේන සම්පාදේත සාදු සාදු සාදු සැනවත් වාසනාවන්ත පින්තුනි පින්වන්ත දරුවනි ඉතින් ඔබත් මා ජීවිතේ ලබා ගන්නා වූ වටිනාමේ සංග්‍රහය අපේ කාටකින් වාසනාවන්ත උපතක් සුභතියක් ලබා ගත්තා. අනිත් අතින් කල්පනාකර ගානකට වරක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය පවත්න කාලයක උපදින්න තරම් අප වාසනාවන්ත වුණා. එහෙම එතනදී කාතරනොත් ඒ තමයි සර්ව දෙනෙකුට පමණක් ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවල ඒ සම්බන්ධයෙන් ශ්‍රවණය කරන අවස්ථාව අපල ලැබුවා. ඒ ධර්ම ලැබෙන වෙලාවේදී ධර්ම පිළිපදින්න පුළුවන් වටිනා පිටාවක් අප ඉපදිලා ඉන්නවා. ඇතැම් විට සමහර අයට ධර්මය අහන්න ලැබුණා. මේ වගේ විවේකයක් ලබා ගන්න තරම් කිනක් එයද නැහැ. ඒක අතුමි හේතු එකතුමි ළඟම ඥාතීන්ගේ රෝග ලබාද ඇතැම් ආර්ථික ප්‍රශ්න පාරිසරික හේතු යුද්ධ වාතාවරණ මෙයාගේ නොයෙක් හේතු මත මේ ධර්මයට වෙලා ඔබ මාත් වගේ මේ වගේ සැනසීමේ ධර්ම අහන්නට ධර්ම පිළිපදින්නට බොහෝ දෙනාට පිනතුණ අවස්ථාවක් නැහැ. මේකගේ මොඩරන තේරුම් ගන්නට ඕන. ඒ නිසා අප සුගතියක් ලැබුවා, බුද්ධෝත්පාදයක් ලැබුවා, සද්ධර්ම ලැබෙනවා. ඒ සන්දහමේ පිළිපදිනට ඒ හැසිරෙන්න පුළුවන් වචන පිටාවක ඔබ මාන්තියක් වෙනවා. මේ සියලුම සාධක ලබාගත් මොහොතට සලකන්නේ කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ඉතාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාව. පින්තුනි මෙන්න මෙතන ලබන්න තමයි අප සසර බොහෝ කාලයක් පින්දහම් කරගෙන දුකෙන් ඇද මිදෙමින් මගකට ගෙවාගෙන මෙතෙන්ට ආවේ පින්නතුනි. මේක අපේ හදවතේ ගැඹුරුම තැනින් සංක්‍රමණය කරන්න ඕන. ඔබ ඒ අවස්ථාව ලැබුවේ තරක් නෙවෙයි. ඔබට කියලා සමීපතම ඥාතීන් ඉන්නවා නම්, ඔබේ දරුවන් ඉන්නවා නම්, යැයි හැමදේම ඔබේම ඥාති මිත්‍රාදීන් ළඟ ඉපදුනේ මේ ධර්ම එය සම්බ බෙදා හදාගෙන පිළිපදින්න. එයනම් මේ ධර්ම ලබා දෙන්නට ඕන. ඔබ මේ ධර්මයෙන් ප්‍රබෝෂ වෙන ගමන් ඔබ මේ ධර්මයෙන් තම චිත්ත සංහානය දිනු කරගෙන දුකෙන් නිදහස් වෙන ගමන් ඒ දුකින් නිදහස් වීමේ ආනිත්‍යම අනිවිදේ ඔබ ලබනා කිව බණවත් දෙන්නට ඕන. ඒක ඔබේ විශාල වගකීමක්. ඔබ අමතක තිනවා නම් යන්නට මේ ධර්ම දෙන්නට ඕන. විශේෂයෙන්ම ඔබේ දරුවන් ඉන්නවා නම් ඒ දරුවන් ඔබේ දරුවන් වෙලා ඉපදෙලා ඉන්නම ඉපදුණේම ඔබ හරහා මේ ධර්ම ලබා ගන්න. මේ මොහොතේ ඔබේ කුසලින දරුවා වෙන්න පුළුවන්. අනාගතයේ ඔබේ කුසලයෙන් ඉන්න දරුවා වෙන්න පුළුවන්. ඔබේ කුසෙන් දිවිලෙට දරුවා වෙන්න පුළුවන්. ඔබේ නෙයි දහතියේ ජනතෝ දරුවා වෙන්න පුළුවන්. ඒ හැම දෙනාටමත් මේ ධර්ම ඉගෙන ගැනි ලබා දෙන්නට අප ක්‍රියා කළ යුතුයි පිළිතුරු. මේක තමයි සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ. අනේ සද්ධර්මය තුළ අපට පුහුණු කරන්න තියෙන එකටකින් මෛත්‍රී භාවනාව. සීල සත්තෝ සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා කියන්නේ මෙන්න මේ මෙසිතුවිල්ල පාදක කරගත්තු කිසියම් සමත භාවනාවක්. සමතෙන් හිත දියුණු කරගෙන කාමච්ඡන්දාදී නීවරණ දුරු කරගීම තමයි ධම්මණී පියවර. ඒ සදා සීලෙ උපකාරවත් වෙනවා. අනේ සම්හිත වූසිතින් අනිත්‍ය දුකනාත්ම ඇතිවීම නැතිවීම සමුදයයෙන්ම බැලිමිට කියනවා විපස්සනා කියලා. ඒකට උගාක් උපකාරවත් වෙන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. එනිසාද වැඩසටහන ආරම්භයේ පටන්ම පිළිතුනේ ඔබ හැම මොහොතකම පුළුවන් නම් සියලු සත්ත්වෝ සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා කියන මේ මෙසිතිවිලි ඉන්න පුළුවන් නම් ඔබ ධර්ම පුහුණු කරමින් ඉන්න. ඊට අමතරව ඔබ කැමති සංක භාවනාවක් තියෙනවා නම් ඔබ වැඩිපුරක් කැමති බුද්ධ ධර්මසති භාවනාවක් නම් ඒ ඔස්සේ ඉඳගෙනම මේ ධර්ම මාර්ගයට සහභාගී වෙන බලන්න. ඒ වගේම ඔබ භාග්‍යවතුන් ධර්ම අහලා තියෙනවා නම් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් ආශ්‍රය කරනවා නම් ඔබ විදර්ශන භාවනාව ගැන අහලා තියෙනවා නම් මේ වෙලාවේ තිබෙන ස්කන්ධ පංචකයේ සංදේ වේ නෝනි බලින් වාසය කරනවා. එහෙමත් නැත්නම් ඔබ මේ වෙලාවේ යම සිහි කරලා තේරුම් ගන්න මොහොතේදී ඊට පාදක වෙච්ච විපාක මට්ටමේ ස්කන්ධ දෙක නිරුද්ධ වෙච්ච තැනක ඔබ මනෝවිඥාන ලෝකයක් තේරුම් ගන්න අවස්ථාව කියලා දැකමින් ඒ දැකෙන මොහොත තුළ ඔබ බාහිර රූපයෙන් නිදහස් වෙනවා. යක්ක කටලීච ආපෝච තේජෝ වායෝ නගාන දීකන් මේක. ඒ බාහිර රූපයෙන් නිදහස් වුණත් එක්කම අප ජරා මරණ ආදී අනික විද දුක්ඛං කටල සමුදයෙන් නිදහස් වෙනවා. ඒ තරක් නෙවෙයි ඒ මොහොතේම අප ඒ බාහිර රූපේ සමුදය බලන තමන්ගේ මනෝවිඥානය මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දැක්වදී අභ්‍යන්තර නාමයන් දෙනොත් නැත්නම් චිත්ත සයිස් එක පැතුනොත් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. එනතරින් සමස්ත බුදුදහම කියන්නේ මේක. මේ අවස්ථාවේ දැනගෙන තමයි අප මේ ඉන්න තැන ඉඳන් ධර්මමග පටන් ගන්න ඕන. මේක තමයි ගැඹුරම තැන. නමුත් බය වෙන්නේ කොබට සරලම දේ නම් අප කරුණු සාකච්ඡා කරනවා. නමුත් ධර්මයේ තියෙන සුවිශේෂම දේ තමයි ධර්මය අප පිළිපදින යන්නේ ඒ ධර්මමගේ අවසානම කාරණේ ගැන අප කිසියම් විදිහක අවබෝධයක් දිනට ඕන සුතමේ ඥාන විදියට. ඒ සම්පූර්ණ ප්‍රත්‍යක්ෂය නෙවෙයි භාවනාවේ ප්‍රත්‍යක්ෂම නවන පුළුවන්. හැබැයි සුතමේ ඥාන විදියට කොහොමද දැනුම කිසියම් පමණකින් උකහාගෙන තමයි අප මේ ධර්මමගට පිවිසෙන්න ඕන. අප මීට කලින් ගියපු නැති තැනකට යනවා නම් අප වාහනයක් පදවාගෙන යනවා නම් අප මොකද කරන්නේ? අපේ වාහනේ නගින්න කලින්ම අප තේරුම් ගන්නවා අප යන ගමනාන්තය ගැන, ලිපිනේ ගැන. අහවල් ගමට මම යන්නේ කියලාත් අද ගන්න ගොවන්ට නැගින්නේ. ඔබ ගමනාන්තයේදී ඒ යන නිවසේ ලිපිනේ හොඳට දැනගෙන ඒ පාර දැනගෙන තමයි ඔබ වාහනේ ගියේ. එතරම් ඔබ වාහනය ස්ටාර්ට් කරනවත් නැහැ. අනේ වගේ තමයි පිළිතුරු මේ ධර්මග තුල අප ගමනාන්තය ගැන කිසිම විදිහක දැනුමක් තියෙන්න ඕන. අනේ ඒ ගැන කරුණ සඳහන් වන ධාතන ටිකක් තමයි මම මුලින් සඳහන් කළේ. මුළු සඳහන් මගම සඳහන් වන ධාතන ධර්ම හතරක් මම සඳහන් කළේ. සම්පපාපස්සකරණං ගාථාව. උඹට වාකෝ බුදු ගාථාව. සමස්ත බුදු දහම ගැන කෙටියෙන් කියන ගාථාව. ඊළඟ සීලේ පටිච්චය නරෝස පඤ්ඤා කියන ගාථාව. සංගතනිකය ජකා සූත්‍රයේ සඳහන් වන දුකෙන් නිදහස් වන මේ අපේ ජීවිත ගැටලුව විසඳන්නට හේතු වන සීල සමාධි ප්‍රඥා සඳහන් වන ගාථාව. ඊළඟට ආරෝග්‍ය පරමාරාමහ සන්තුෂ්ටි පරමන්දන කියන ගාථාව. මේ කතාවේ ධර්මමගෙහි අප වඩන ධර්මෙහි ප්‍රතිඵල සඳහන් වන ගාථාව. යන කාන්තදයක්ම ගාථාවක්. අනිච්ඡා වත සංඛාරා උපාද බයනම් වෙනවා. උපනිපානෙලු ජාන්ති තේසනෝ සමසුකෝ. මේ සම්බුදු ධර්මයේ තියෙන සුවිශේෂීම සොන්දරම සුභාවිතම ගාථාව. නමුත් අවසානයේ කොහොමද පින්නතුනි? අප මේ ගාථාවන්නේ කොහෙද? හැලෝ කඳුලින් මිනිහක් වටා සැරිසරන වෙලාවේදී මනකිතේ තමයි මේ ගාථාව මන්නේ. ඒක මේ ගාථාවන්කට අපේ දැස පිළිවෙලා කුස්ම අවසන් වෙනවා. එක් වන පිළිඳන ඥාතියෙක්ගේ වියෝවේ හදවත කම්පා වන ගිනිගෙන් දැරෙන මොහොතේ තමයි අපට මේ ගාථාවන් ලැබෙන්නේ. නමුත් කිනදෙනි මේක එවැනි අවස්ථාවක් ඇසිය යුතු බවක් නෙවෙයි. මේක රහතන් වහන්සේ කෙනෙක්ගේ පරිපූර්ණයේ සංකෝප කරන ගාථාවක්. මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිපූර්ණයේ ස්වභාවයේ සඳහන් වන මේකම ගාථාවක්. ඇත්තටම මේක සාමාන්‍ය පුතණන් කෙනෙක් මේකේ පවස්ථාවකදී කියන්නේ සුසු ගාථාවක් දෝ කියලා තමයි නැවත සීකලුයි. මෙන්න මේ ගාථාව වෙනතුලින් කලින් හොඳට අසහා දැනගෙන සැකහන් කර තියන්න. ඉන් නැතුනොත් මේ ගාථාව වඩන්න ලැබෙන්නේ සම්මුද සමය අනුවැද මොකටද? අපේ ජීවිතයේ මරණය කියන්නේ වෙනතුලි උදේට මරණය පිටක් නෙවෙයි. ඒ මරණයට කලින් අප සම්මුද සසන කාසලිය විඳගත නැත්නම් අපට හිමි වෙන්නේ මේ අවුරුදු 50 කියන 70 ජීවිත විතරක් නෙවෙයි. කල්පාන්තර ගණන් කාලයක් ලෝකේ පහළ වෙන සම සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අසිරිමත් සම්බුද්ධෝත්පාදය වන ඒක පිළිබඳව දැන් කරන්නවා. මෙතන මේ මොහොත අපට හමුනොත් ආනි මේ වගේ සම්බුද්ධ ශාසනයක් ලැබෙන්න තියා ඉතනවත් පුළුවන්කමක් නැහැ. බහතුන් වහන්සේදා ජීවමාන කාලයේදී ඉතාම විද්වත් බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන කාරණය අසා දැනගත්තා. ඔවුන් මුලින්ම බුද්ධ කියන වචනය අහපු ගමන් පුදුමයටපත් වුණා. සමහර තොම්බා අහනවා බුදුහාඳු බුදුහාඳු බුදුහාඳුත් පහල වෙන්නේ කියලා තුන්වාර අහනවා පුදුමයටපත් වෙනවා. උන්ට හිතා ගන්න බැරුණා මේ අසලිමත් උදේම අහලා කියලා. ගෝසෝ කෝ ඒසෝ දුන්න බුදුපස්මි. මේ බුද්ධ කියන වචනයත් ඔබේ දුන්නයි කියලා. සියලු බ්‍රාහ්මණයනි බොහොම විද්වත් බවනානි. දෙවිස් මහා පුරුෂ ලක්ෂණ මැනවීම අදින පෙරකෝ සිල්සාස හදාරකෝ එදා මහත් ජන සමාජයේ සකල දෙනු සම්භාරයේ සාක්ෂාත් කරගෙන තිබිච්ච විදතුන් මේ බුද්ධ කියන වචනාව පුදුමයටපත් වෙනවා. අනේ උන්වහන්සේ පහල යන හැටි ඇයිද කියතොත් පින්තුනි එදා මහත් ජන සමාජයේ වසර දහස් ගාණක් පුරා මේ සම්බුදු උතුමෙන්ගේ නැත්නම් සක්විතහරිකෙනෙක්ගේ පහළවීම අපේක්ෂාවෙන් හිටියා. එදාමයි ධ්‍යානවිඥාන ලබාගෙන මේ පුද්ගලයා අනාගතයේ පහළ වෙනවා. ඒ පුද්ගලයාගේ මේ ලක්ෂණ තියෙනවා කියලා දෙවිස් මහා පුරුෂ ලක්ෂණ පවා අපේ සිද්ධාන්ත බෝසතාණන් වහන්සේ කුමාරයා පහළ වෙන කලින්ම පොත්පත්වල ලියලා තිබුණා. පුරිපේදීයන් මේ දනකොළේ එදා බ්‍රාහ්මණ සමාජය තුල දැනෙන හිතේය මෙවැනි කෙනෙක් පහළ වෙනවා නම් ඔහු තුල තියෙන සාමික ලක්ෂණ පවා හඳුනාගෙන තියෙනවා. අනේ සාරිකල සමහරය මේ බුද්ධ කියන තැනකා පහළම බව ආහිත වෙච්ච ගමන සමහරක් නම් ආවේ මේ දෙවිස් මහා පුරුෂ ලක්ෂණ බලන්න මනාවේ. ඒක මුලින් පැහැදිලා අසුව ධර්මය අලා ධර්මයෙන් මුලින් පැහැදිලට පත් වෙලා මේ ජීවිතයේ සම්ප්‍රයෝජන ගන්න. පිරුතුනේ සදා මගේ තමයි අදත් අපට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ධර්මය කියලා කියන්නේ ඉතාම කෙටියෙන් කියනවා නම් ඉතාම ලස්සනට සතුටෙන් පහසුවෙන්ම ජීවත් වෙන්න තියෙන ක්‍රමය පිරුතුනේ. ඉතාම ලස්සනට පහසුවෙන් සෝතේ ජීවත් වෙන තියෙන ජීවන ගමනල තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මයේ හොලේ තේරුම අරගෙන ඒ ධර්මයේ සැබෑ කරුණ වලට අනුව ජීවත් වෙනවා නම් අන්නේ ජීවිතේ තමයි ලස්සන ජීවිතය, පහසුම ජීවිතය, කරදරාරුම ජීවිතය. අපේ ජීවිතයට ඕනෑම කායික මානසික දුකක් පීඩාවක් කරදරයක් ආවා කියලා කියන්නේ මොකද්ද? අපේ ධර්ම මාගෙන් අයමුණා කියන එක. ඉවත් වුණා කියන්නේ. අපේ ධර්ම මාග තුල හරියට හේල් පීඩිත අකුඩ තියපෝ පොයින්ට් එක කියන වගේ හරියට ධර්ම මාග තේරුම් අරගෙන ඒ ධර්ම මාග ඔස්සේ ගමන් කරනවා නම් අපේ ජීවන ගමන මාගට හරියට රතු පලසක් තමන් පල්සන් කෙළුවගේ පින්නතුන. එත හමග මොකක්ද? උජුකෝනා සෝමගෝ අභයහනා සාලිස. ඍජුවෝ මාවත, නිර්භයෝ මාවත, සැනසීමේ ගමන් මාවත. එමද? අරියෝ අටංගිකෝ මාගෝ ආරසනෙන් මාමි. අපේ හැකියාවක් කරනවා නම් ඒ හැකියාව කරන්නේ කොහොමද? සිතනවනක් සිතන්නේ කොහොමද? වචනයක් කතා කරනක් කතා කරන්නේ කොහොමද? අප සිහිය දෙනු කරනවා සිහිය දෙනු කරන්නේ කොහොමද? යම් සිහියකින් උත්සාහයක් කරනවා උත්සාහ කරන්නේ කොහොමද? හිත සමාධිමත් කරගන්නේ කොහොමද? කායික කටයුතු කරන්නේ කොහොමද? මෙන්න මේ හැම එකම දක්වල තියෙන අපේ ජීවන ගමන මඟ පිළිබඳව ආධ්‍යාත්මික සිතියන ස්පිරිටුවල් මැප් ඒ තමයි කියන්නේ ආධ්‍යාත්මික සිතිය. දුකේ නිදහස් වීම සඳහා ඔබ යන ගමන වලදී තියෙන ආධ්‍යාත්මික සිතියන ස්පිරිටුවල් මැප් එක මේ. The normal eightfold path is the spiritual path that we can practice in our day-to-day life. එදිනදා අපට පුහුණු කරන්න පුළුවන් ගමන වලදී තියෙන ආධ්‍යාත්මික සිතිය මේ. මෙන්න මේ සිතිය ලැබෙන කිවිසුලි නිකන් නෙවෙයි. මේ සිත්නම් යම් සිකනොට ලැබෙන්නේ මහා සත්පුරුෂ ගුණධම් වල ප්‍රතිඵලයයි. ඒකටදී සතර කලාව පින්කම් පුබේජකත පුණ්‍යතා කියපෝ අතීත පින ඔබට මේ සඳහා බලපාන්නේ. අතීතයේ තියෙන බලපෑම විතරක් නෙවෙයි. මෙතන ඉන්න හැම දෙනෙක්ම තමගේ අම්මට තාත්තට සලකන අය, සලකපු අය. පූජනීය උතුමන්ට සලකපු අය, සලකන අය. යහපතට කැමති අය. අනේ සතන් ඔබට මේ නම් ලැබෙයි. ඔබ හැම දෙනෙක්ම ඒ ගැන තාම සලකපත් වෙයි. ඒ ප්‍රශ්නේ නෙවෙයි. ඔබ ළඟ සුවිශේෂී ගුණංගයක් තියෙනවා. ඒ ගුණංග මොකද්ද? ඒ තමයි කෘතඥතාවය, කෙලෙස සැලකීම, ග්‍රැටිටියුඩ් කියන ගුණය ඔබට තියෙනවා. සත්පුරුෂ ධර්මක හදනම මේක. බහතුන් වහන්සේ දේශනා කරනවා කේවලං හේස්සා වික්‍රේ සත්පුරුෂ භූමි යරිණං කතඤ්ඤතා හදවේවි. මුලමහා සත්පුරුෂ ධර්ම කියන්නේ කලගුණ සැලකීම කියන පාරමිතිය. ඔබ ඉන්නේ ස්ථානය අතුපතු ගෑන ඉඳන් ඔබේ හැකියාව නිසිසේ නිසි වෙලාවට නිවැරදිව දැහැමිම කිරීමේ ඉඳන් ඔබේ අම්මා තාත්තගේ දෙපා ලැබීම දෙමෝපියන්ට උපස්ථාන කිරීම ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ මනක් පහනක් පෝජා කිරීම හරහා සම්පූර්ණස්නා වැඩිම දක්වාවෝ මේ සියලු යහපත් ආධ්‍යාත්මික ගුණධර්ම වල හදන තමයි කලමු සැලකීම කියන කාරණේ. මේක කියන තුනේ සරල දෙයක් නෙවෙයි. මේක සරල දෙයක් නෙවෙයි. මේක ඉතාම වැදගත්. ඉතාම වටිනා කාරණයක් මේක. අද මනෝ විද්‍යාව, ස්නායු විද්‍යාව ආදී නවීන විද්‍යාවෙන් පා පිළිගත් කාරණයක් තමයි යම් කිසි කෙනෙක් කලගුණ සැලකීම කියන ගුණය දිනු වීමත් එක්කම කෙනෙක් තුළ කලගුණ සැලකීම කියන කාරණය සැලකීම සමගම ඔහුගේ මේ ශාරීරික තමන්ගේ ශරීරය කය වෙනස් වීම ඉඳන් සියලුම තමන්ගේ කායික මානසික දේවල් යහපත් පැත්තට වෙනස් වෙනවා කියන කාරණය. ඒ නිසා ඒ සැපරගන මාවතෙහි වැදගත්ම දෙයක් තමයි කළවන සැලකීම. ඒ සැපලබන මාවතය සහ සොවිසිය සංකාරණයක් තමයි සුකා මත්තයේතා ලෝකයේ අතෝ පෙත්තයේතා සුක අම්මට තාතර සැලකීම. ඔබත් මාත් හැම දෙනෙක් ජීවිතයේ සතුටින් සැලකීමෙන් ජීවත්වන කැමතියි. ඉන් කැමති නම් සමහර දේවල් තේරෙච්ච මුල්ම මොහොතේ පටන් අවුරුදු දෙකේ තුනේ වෙන පුළුවන් අවුරුදු පහ වෙන පුළුවන් හතර වෙන පුළුවන් එතනින් පටන් ගන්න ජීවිතයේ සෑම මොහොතකම තමන්ගේ අම්මා තාත්තට කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන්න. පොඩා ළමයි අපි දැකලා තියෙනවා අම්මා දැන් මේක වඩාගෙන යනකොට මේ දරුවගේ බෑග් එක අම්මා කරේ තියාගෙන ඉන්නේ. දරුවට කියන කමන්න දරුවගේ මාමියා අම්මට බලන්නේ. ඔය බෑග් එක මට දෙන්න මං කරේ දාගන්න කියලා. දැන් දරුවා අම්මගේ අතේ ඉන්නේ වඩාගෙන ඉන්නේ. දරුවගේ බෑග් එක අම්මා කරේ දාගෙන ඉන්නේ. දරුවා මොකද කියන්නේ? අම්මේ අම්මට බලන්නේ බෑග් එක මට දෙන්න මං කරේ දාගන්න කියලා. අපිට කියනවනේ කියන්නේ ඒ බරත් අම්මතනක් ළඟ ඉන්නේ. ඒ උනත් ඉන්නතුන් බලන්නේ එතනින් පටන් ගන්න මේ අම්මට තාත්තට සැලකීම අප ජීවිතයේ හැම මොහොතකම ඉගෙන ගන්න කාලේ උනත් ඒ අම්ම තාත්තගේ සතුට වැඩිම දෙයක් කරන්න දරුවනි වෙනතුන්. ඒක මහාදී හුඟාම වලට සොවිස්සාල උපකාරයක් වෙනවා. එතනින් ආරම්භ කරන්නේ මෞර්ය උපස්ථානයේ උදේ මෙයා සම්භාව්‍ය අමතක විතරක් නෙවෙයි. කල්ප ගණන් අතීතයේ අපට අමතකතාවල වෙච්ච හැම දෙනාටම අප තින් වෙන විදිහට ඒ අපේ තින අනුමෝදන් වී විදිහට අප අපේ ජීවන චර්යාව සකසා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ සර්වගේ ශ්‍රාවකයන් විදිහට අප පිළිගන්නුනේ මේ ආත්ම භාවයේ අම්මට තාත්තට සලකන දරුවන් විතරක් නෙවෙයි අප කල්පගණන අතීතයේ හිටපෝ සියලු මෞර්තිවරුන්ට සලකන සුණාත දූපතමහට එක තමයි සඳහන් මඟල ආකීතයේ සූත්‍රයෙන් දේශනාවලදී එකදාන් හැලිය දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දිනක් පින්නපාත වැඩම කරනවා. සාකේත කියලා එක්තරා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ පිටපස්ස ඇවිල්ලා පුතේ පුතේ කියන කතා කරනවා. අනේ පුතේ හුඟක් කාලෙකින් දැක්කේ යන යන් ගෙදර යන අර අම්මත් බලාගෙන ඉන්නවා නංගිල මලියත් බලාගෙන ඉන්නවා අපි ගෙදර යම් කෙනෙක් අන්නේ. එකංගිල බුදුහාමරට දාන පූජා කරන්න මනක් ඇහුණා. අහල බුදුහාමර ධර්මයෙන් දේශනා කරන නැවත නැගී සිටන ආවා. ආනන්දහඳුර අහනවා බුදුහාමරනේ මේ මොකද උනේ කියලා. එතකොට මහණුතුමාසේ සඳහන් කරනවා ආනන්ද මේ සාකේත භවන සාකේත ප්‍රාර්ථනය ආත්මවහන්සියන් මගේ අමතක දෙන්නේ. යතීත පුරුත් දැන් විශ්වාසුනේ. මේ මගේ අමතක දෙන්නේ. ආත්මභාවය දෙකටද? ආත්මවහන්සියන් පිළිතුරු ඥානකට දෙන්නේ. බලන්න. සරුත් හාමුදුරුවෝ දිනක් පිටපහත වැඩ කරනකොට එක්තරා වයසක කාන්තාවක් විලංගඟ පුතේ පුතේ කියන කතා කරනවා. සැරුත් හඳු බැලු මේ කවුද කියලා. බලන්න මේ කවුද? මේ ප්‍රේතියා. බුද්ධාන්තර කල්පය විලංගඟ ඉපදෙලිනා විලේ වතුර ගොන්න බෑ තිමහි පිපාසෙයි. අතීත කර මහා කර්මයේ විපාක විඳිනවා. සාරිපුත මහ රහතන් වහන්සේගේ මෙයා සභාව යන කාම වැඩෙන්නවා. ඉන්නවා සාරි බ්‍රාහ්මණේ. මේ ආත්ම මේ ආත්මයම නෙවෙයි අත්කලින් ආත්ම භාවයේ ආත්ම කෙනෙක් අර පුරුද්දට තමා පුතේ කියලා කතා කරනවා. සරත් මහින්ද වහන්සේ අදටම පාත්‍රයෙන් දැන් අරගෙන මේ ආත්මගේ කඩට දැන්වත් කළා විපාසයේ සංසිඳිවුවා. පිටපත් කරලා දානෙන් සාමන වහන්සේට සංඝසතුට පූජා කරලා තවත් පිළිකරාදී අනාත්ම නිසිතු මහලෝක කරේ ළමයන් පූජා කරලා මේ ආත්ම වේදෙන් දානයක් දීලා අම වේදෙන් පුණ්‍යම දල කරලා අම සුබිදාමේ කෙරෙව. එනතුනි මේ වගේ දහම් මඟ අපට තියෙනවා. මේ වගේ සත්පුරුෂ දහමක පාසල වුණා මේ අනාප. ඒ දහම් තුළ උපරිම මේ ගුණවත් බව තුළ ඉන්න ඕන වෙනද. ඒ නිසා කලින් සැලකීමකින් කාරණය අපේ ආර්ථික අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික ගමන් මගේ ඒ සඳහා ප්‍රසාද කරගෙන ආරම්භ කරන මේ ශ්‍රද්ධාව අපේ ඉරියව්වට අරහන් සම්මා සම්බුද්ධාදී බුදුගුණ ගැන ප්‍රසාදය සම්ප්‍රසාදන ලක්ෂණ ඇති කරගෙන එනතප පිළිගනි. බාහත මහසේ දේශනා කරන දුකේ හට ගැනීම මහා නිරෝධයේ පිළිබඳව සඳහන් මඟ චතුරාර්ය සත්‍ය පාදක කරගෙන සද්ධාතේ තථාගතස්ස බෝධිය කියුවේ බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය සම්බුද්ධත්වය උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව අප විශ්වාස කරන්න ඕන. ඒක මුලින් විශ්වාසයෙන් පටන් ගත්ත දවසානේක සාක්ෂාත් කිරීමක් දක්වා අපේ මධ්‍යම වර්ධක් කිරීම දක්වාම අප මේ ගමන ගිය යුතුයි. පින්තුනි නෙමෙතින්දී සන්දහා කියල කියන්නේ බාහතුත වහන්සේ යම් සිදහමක් දේශනා කරා නම් දුක නිදහස් වෙන ආගේ හුදු සුවේ ළමන යමක් දේශනා කරා නම් අන්න ඒ දේශනාවේ තියෙන හරය පිළිබඳව ඒ ಗುಣ පිළිබඳව විශේෂයෙන් ධර්මයේ තියෙන සම්දික්ක සහ අකාලික කියන ಗುಣ දෙක ගැන අපේ ප්‍රසාදය අපර ඉහළම තැනින් පවත්වා ගන්නට ඕන. සංදේශිත අප ධර්ම පිළිපදිනවා නම් මේ ජීවිත කාලයේදී අපට ආනිසංස දැක ගන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඇති කර ගන්නට ඕන. ඒක නෙවෙයි. අකලික. අපේ යම ජීවිතයේ සතුට සැනසීම සඳහා සිත කරනවා නම් ඒ කරන සියලුම දේවල් අතුරින් ධර්මයේ හැසිරීමේ ප්‍රතිඵලය තමයි අපට වඩාත්ම ඉක්මනින් වඩාත්ම පහසුවෙන් වඩාත්ම සාර්ථකව ලැබෙන්නේ කියන විශ්වාසයේ තමන්ගේ හදවතේ ඉගෙනම තැනේ නොමැතිවසේ සංයෝජන කරගන්න ඕන. තමාකමක් කරත් කොමනවත් ජීවිතයක් කොයි කෙනෙක් ඇසුරු කරත් ජීවිතේ කොයි තරම් සංකීර්ණ අවස්ථාවක මුණ දුන්නත් මෙන්න මේ සංදිට්ඨික අකාලික කියන ගුණ දෙක පිළිබඳව තියෙන විශ්වාසයේ අප අපේ ජීවිතේ ඉගෙනම තැනින් අප අවස්ථා ගන්න ඕන පිනතුනි. මෙන්න මේක තමයි සත්‍යම කියන්නේ. මෙතෙන්දි හොඳටම මතක තියාගන්න කාරණා තියෙනවා. මේ ධර්මයේ හැසිරෙන්න යද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ අනිත් කටිය වටවස වෙයි කියලා. ඉගෙන ගන්න එක, ආරක්ෂා කරන එක, දරුවන්ට සැලකෙන එක, ජීවන් දරුවන් හදන එක, ශරීරයේ ලක්ෂණ තියාගන්න එක, මිල මුදල් ඉතුරු කරන එක, දරුවන්ට උගන්වන එක, මෙන්න මේ දේවල් වලට අඩුපාඩුවක් වෙයි බාධාවක් වෙයි කියලා බොහෝ දෙනෙක් ධර්මයට සමීප වෙන තැමිට බය වෙනවා පින්නතුනි. එහෙම වෙන්නේ නැහැ. ඔබ නිසිසේ ධර්මය තේරුම් අරගෙන ධම්මකට පිවිසුනා නම් ඔබ දැනිකෝ කරන දැනියු යහපත් සියලුම දේවල් ඔබ දැනට කරනවට වඩා සාර්ථකව සතුටින් වඩාම නිවැරදිව සිත කරන කෙනෙකුට තමයි. හැබැයි මේ දේවල් කරද්දී ඒ හැම දෙයකම වඩා ඉහළින් ඔබ තියාගන්නේ ධර්මයේ කියන කාරණේ. ධම්මෝ අවියරම්පති ධම්මසාරයි. අනේ තමාරකින ධර්ම විසින් ඔබ වහරසන් කරනවා. පින්නතුනි හැමතැනම අපේ ජීවිතයේ සද්ධර්මයේ සිතාමයන් ගොඩ අපේ ජීවිතයේ පුරාම බුද්ධ ධර්ම සංකේත පෙරවනේ ආලෝකයේ සිතාමයන්ට අපේ ජීවිතයේ පුරාම බුදුරජාණන් වහන්සේලා ලබපු ඥානය දුකින් හටගෙන මහා නිරෝධය පිළිබඳ ප්‍රඥා ලෝකයෙන් අපේ සමස්ත ජීවිතයම ආලෝකවත් වෙනවා. අපේ දුකින් දර නිවෙනවා. එදා පටන්චාරාව එක මොහොතේදී මරණ හයකට මුහුණ පාපු කාන්තාව ඇගේ දෙමෝපියන් දරුවන් දෙන්න සාන්තුරුසයන් සහෝදරයන් එක දින තමන්ට හිටපු සමීපම ඥාතීන් 6 දෙනෙක් ජීවිතේ සම්මත මත පිටුනා. ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේ දෙහි මෙරණමක් ඇති මොහොතින් කොයි මට්ටමකට ඔබේ ඉන්නපත් වෙලිකෙන අන්නේ විදි මහා දුකකර කත්තේක කාන්තාවකට ඒ සියලු දුකේ නිදහසට මේ ධර්මයේ උපකාරවත් වන පිළිතුර එනි මහා දුක් සමුදාය මේ සතරම් ධාරේ නිවන් ගන්නට පුළුවන් නම් අදපට තියෙන දුකේ නම තුනද අදපට තියෙන ප්‍රශ්න මොනවාද? ඒවා විගැටුවා අපිට තියෙනවද? අපි කාටද කියන දේවල් ඉත පාලනය වෙනවා. අනේ සම්මිය ධර්ම ගැන උපදින විශ්වාසය තියන්න. අනේ ධර්ම සමාන ජීවිතයේ හැම පැත්තකම බිහිදලා යනකොට ඒක නෙවෙයි අප තමන පියවර පාසාම ඒ සද්ධර්මයේ සමග ජීවත් වෙනට ඕන. ආරසංග මාර්ගයේ අනුගතව ජීවත් වෙනට ඕන. සහ අවසන් වශයෙන් අප ගන්න කුසුමක දක්වාසාම මේ ධර්මය අපේ ජීවිතේ තුළ අවශෝෂණය වෙන්නට ඕන. කුසුම අරගෙන පිට වෙන්නේ සමත විදර්ශනාවකින් වෙන්නට ඕන කියලා තියෙනවා. ඒක කුසුම ගන්න සමතයෙන් අනුකූලව පිළිගත නොවන විපස්සනාට එන තරම් අපේ දහම් දැනුම දහම් බාලිතය අපේ ජීවිතය තුළට සමීප වෙන්න ඕන. අන්න ඒ මට පාවා කියන්නේ අපට එන බොහෝ දුකින් දැසෙන්න පුළුවන්. අන්න අද තියෙන මේ ලක්ෂණ රූපයෙන් වෙන ටික ටික වෙනස් වෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් වියපත් වෙච්ච හැණවි බොහොම ප්‍රේමනාත් සිරුරක් තියෙන අය. නමුත් වෙන තුනේ ශරීරයේ ඉක්මනින් වියපත් වෙනවා. දුර්වල වෙනවා. වයසට යනවා. ලෙඩලු වෙනවා. අන්නේ ලෙඩලු ආපු වියපත් වෙච්ච මොහොතේ ඔබේ කයට වඩා ශරීරයට වඩා ඔබේ හිත ලස්සන හිතක් වෙන්නට ඕන. අනේ ලස්සන හිත අදහන පැති කරගන්න. සන්දර්භය තුළින් ඉතාම ලස්සන හිතක් අපි ඇති කරගන්නට ඕන. අනේ ලස්සන හිතක් එක්ක අපි ජීවත් වෙන්නට ඕන. ඒ ලස්සන හිතක් එක්ක අපි ජීවත් වෙනවා නම් අපේ ශරීරයේ තියෙන ලෙඩ දුක දඩතර මතක් වෙන්නේ නැහැ කියන දේ. අපේ ශරීරයේ තියෙන දුර්වලතාවය ගැන මතක් වෙන්නේ නැහැ. අපි කොච්චර වයසට ගිහින් වුණත් කියලා මතක් වෙන්නේ නැහැ. එතන මේක හැරමිකයක් තරගෙන බලන්නේ නැහැ. යාරෝට හැරමිකේ නම දෙන සම්මරය. ඉන් වෙලා ඉන්නවා. පන්සලක් දැක්ක තින් හැරමිකේ විතරද කියලා අපේ බණිලද යනවා. සමහර කණ්ණාඩි දෙක සම්පූර්ණ කරගෙන ඉන්න. එනකොට කණ්ණාඩි දෙක දාගෙන යනකොට කණ්ණාඩි දෙක නැතුව ගියේ. කොහොම ගියද එනතුනේ තරම්ම මේ දහම තමන්ට යන සිද්ධියට උපකාරයක් වනවද්ද වෙන දෙයක් පදගන්නේ නැහැ. කෙසේද වෙනතුනේ අපේ තියෙන මේ ශාරීරික දුක් වීම වලින් අපේ නිදහසින් වල මාර්ගය ලැබෙන්නේ. ඒ සාපේ පිටාම ලස්සන දහම කවට ලැබුණේ. ඒ දහම ලැබුණොත් තමයි අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. ජීවිතේ වටිනාකම් වැඩි වෙන්නේ. කොයිතරම් අපි ඉඳගෙන හිටතත් කොයිතරම් අපල කියන රැකියාවක් කළා. කොයිතරම් ඉන්න මාස්කලනයක් ලැබුණා අපේ ජීවිතේ මේ දහමින් ලැබෙන වටිනාකම නැහැ. කිසිම දහමකින් ලැබෙන්නේ නැහැ. තමන් ජීවිතේ ඉගෙනම තැනේ තමන් විශ්වාසය තියාගන්න ඕනේ. ඒ තමයි සද්ධා මිත්‍ර විශ්වාසය. ඒක තමයි සද්ධාව කියන එක. එන්පතේ ආධ්‍යාත්මික ගමන මඟ විසිරු කෙරෙන ප්‍රධානතම ගුණාංග දෙක තමයි මහා කුළුණු දෙක තමයි එක පැත්තකින් කලමන සැලකීම අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව කියන කාර බුදුහමගේ දෙන මිනාම ලස්සන දේශනා කරනවා කලමන සැලකීම ෘතකතාවෙන් කියන්නේ සියලුම සත්පුරුෂ ධර්ම වල පදනම කළම සැලකීම කියලා. කියලා කිව්වා විස්තරේ සත්පුරුෂ භූමී යන්න හතන් තමයි තේරෙන්නේ. අනිත් පැත්තේ ශ්‍රද්ධාව තමයි සියලුම කුසල ධර්ම වල පදනම කියලා දේශනා කළා. ශ්‍රද්ධා මූලික ආස්තම්භයේ විස්තරා. මෙන්න මේ ගුණාංග දෙක අපි දැනගොට අපට මේ මිනිස් ලෝකේ තරක් නෙවෙයි මුළු තුන් ලෝකෙම කියන වටිනාම දේ අපේ ජීවිතේ ලැබෙනවා. ඒක කොහොමද ලැබෙන්නේ? උදේ බණ පොත්පත් ධර්ම දේශනාවක් වගේ බාහිර දෙයක් විදිහට අපට ලැබෙන්නේ. මුලදී ධර්මයේ බාහිර දෙයක් විදිහට අපට තියෙන්නේ. නමුත් වෙනතනේ අපේ ධර්මයට තීසුණන් පස්සේ ඒ සම්බන්ධනේ අපේම ජීවිතයේ කොටසක් වටපිට මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ තමා උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රිය දක්වා සතර ඉරියව්වේ සිද්ධ කරන හුස්ම ගැනීම ඇතුළු සියලුම කාර්යයන් පිළිබඳව සතිමත් වාසය කිරීම. ධර්මයේ කියන පිළිතුරු අපේ පිළස්තර දෙයක් නෙවෙයි. ධර්මයේ කියන්නේ අපේ හුස්මට එකතු කරගන්න දෙයක්. අපතමෙන් පියවර එකතු කරගන්න දෙයක්. ගච්ඡන්තෝ වා ගච්ඡාමි විපදානාති. ඇවිදිනකොට තමන පියවරක් පාසා ධර්මයේ සමග ජීවත් වීම සතිමත් ඇවිදීම. නිසිනෝ විපදානාති. වාමිලියෙන් පුතා ධර්මයේ අලුත් ධර්මයේ භාවිත කරමින් ඉන්නේ. හිතගෙන ඉන්නකොට ධර්මයේ භාවිත කරමින් ඉන්නේ සැතපෙනකොට මේ සත්‍යය තුළ අප දිනෙන් දින අපේ සතුට බැඳ ගන්න ගමන් මේ ජීවිතය තුළින් ඉක්මනින්ම ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න අපර එළඹෙනවා විතරක් නෙවෙයි. මේ ජීවිතේ කොයි මොහොතක අප මිය ගියත් කොයි සංකීර්ණ අවස්ථාවක අපේ දැන් අවසන් අවස්ථාවට පිළිවෙලා ජීවිත අපේ දැස් විවර වෙන්නේ මේ ලබාගත් ආවෝ සුභතියට වඩා ඉහළ තැනක යහපත් කල්‍යාණ මිත්‍රයන් ඉන්න මිනිස්තරන්ගේ දහම පුරුදු පුහුණු කරන්න පුළුවන් ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් තැනක තමයි අපේ ඊළඟ උපත සිද්ධ වෙන පිළිඳ. හරියට අස්තේක පිටින්දලා ඇතේක පිටින් නැඟ වගේ අපි ඉන්න තැනින් රැඳෙනවා. එදා අපට ජීවිතය අවස්ථාන මොහොත දුකක් නැහැ. පුණ්‍යං සුඛං ජීවිත සංඛ්‍යාං ජීවිත. ජීවිත අවස්ථාන මොහොතේ සතුටින් ගත කරනවා. ඒ අවස්ථාන මොහොතෙන් මේ අහිමි වෙන දෙයක් දෙතුම ඊට වඩා සංගමන සහිතෝ කලමිතුනක් සහිතෝ බෝධයක් අපට හිමිවන තැනකට අප සියලුම වටන් පිටාව සියලුම මඟ වියදම් පින්නැති දානේ අප ඉතුරු කරගෙන තමයි මේ ජීවිතය අවසන් වතාවට නෙළුම්ියන්නේ. මේ තමයි පෙළතුනි සදහමගේ කියලා කියන්නේ. අනේ සදහමග අපේ තාම කෙටියෙන් මේ කලින් පැතුලක මේ සාකච්ඡා කිරීම. දෙවනි පැතුලක මේ කලුණු ටිකෙන් ටික පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. ආරම්භය අපේ මෛත්‍රී භාවනාවෙන් අපේ භාවනා කමහන අප ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ පින්වත් ජීවිතයේ බොහෝ අවස්ථාවල මෛත්‍රී භාවනාව ගැන අහලා තියෙනවා, මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා. ඒක තමයි පින්වත්නි මේ මෛත්‍රී භාවනාව ගැන ඔබ දක්වන ආකල්පය අනුව තම තමන් ජීවත් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කන් සංකම්පන නම් සමෙච්ච කිසියම් ශාන්ත පදයක් හැමදෙනම් එකන් කැයිසින් සම්බේ සත්තා බාහු සුද්ධත්තා සීල සත්තෝ සෝපත්තේත්වා එන මෙසිට වඩන්නේ. මේක එකාටකින් චේතෝ විමුති සූත්‍රයේ මෙත්තා කේතෝ මෙත සූත්‍රය දැක්කම විදියට මේක තමයි ඉහළම ලෞකික කුසලයේ පින්තු. සාමෘති සත්‍ය තුලින්දගෙන අප සිද්ධ කරන සියලෝම ලෞකික පුණ්‍ය කරන ලෞකික කුසල සියල්ලක් මෙක පැත්තකින් තියෙනා මෛත්‍රී භාවනාව අනිත් පැත්තෙන් තිබ්බොත් අරහණි සියලුම කාමත වලා බර වැඩි මෛත්‍රී භාවනාව සියලු සත්ව සෝමතේත්වා හැමෙච්චිද ඇයි මෙහෙම බුදුහාඳුරෝ මේක මෙච්චර වටිනවා කියලා දේශනා කළේ උදේ කැස්තර පියාගෙන මෛත්‍රී වැඩි කරක් නෙවෙයි මෙත්තා සංගත මනෝ කරණය කරක් නෙවෙයි මෙත්තා සංගත කාය කරණය කයින්ම ප්‍රයමක් කරනවා නම් මෛත්‍රිය මේ කරන්නේ මෙත්තා සංගත වචී කරන්නේ වචනියමක් කතා කරනකොට මෛත්‍රිය මේ කරන්නේ කායික වාචික මානසික සියලුම කාර්යම කරන්නේ මෛත්‍රිය පාදක කරගෙන මෛත්‍රිය කොයිතරම් දුරට දිනු වෙන්නට ඕනද මාතා යථා යම් පුත්තාන් ආයුසා ඒක පුත්ත මනුරක්කි අම්ම කෙනෙකුට ඉන්න එකම දරුවා දැස බලන ආකල්පයෙන් අප සියලුම දරුවන් කෙරෙහි බලන ආකල්පයට මේ මෛත්‍රිය දිනන කරපින එතෙක් අප නිවන දොරටු වෙත සම්පූර්ණ වෙන්නේ ඒ තරම් නෙවෙයි මේ මට්ටමට එන විට අපේ හිතේ තියෙන බොහෝ දුර්ගුණ දුර වෙලා තියෙනවා රාගය දැඩි ලෝභය ද්වේෂය ඊර්ෂාව මාන්නය මේ සියලුම අකුසල තමන්ගේ එකම දරුවා ළඟදී දියලා ගිහිල්ලා පොරොන්ද සම්තලා වෙලදී ඔබේ එකම ප්‍රියමනාප දරුවා ළඟදී ඔබට රාගයක් හටගන්නවද ඊර්ෂ්‍යාවක් හටගන්නවද මානයක් හටගන්නවද අමනාපයක් හටගන්නවද මේ වෙනතුනි ඒ ගුණ තමයි ටික ඒ දුර්ගුණ ටික අපේ ජීවිතය තුළ දියවෙලා ගිහිල්ලා සමතනයි ඉන්නේ. ඒක නෙවෙයි ඒ දරුවාගේ ඔබේ ළඟ කොච්චර නම් ගුණ දහම් තියෙද? කොච්චර නම් මෛත්‍රිය අනුකම්පාව අන්‍යයන් සිල්පියක් තියෙද? දරුවේ මෙලොවට යන්ත කරන අම්ම කෙනෙක්. දරුවා දිහි කරන මොහොතේ වෛද්‍යවරයා කිව්වටින් දරුවා දිහි කරන මොහොතේ ජීවිත දෙකම බෙර ගන්න බෑ. එක ජීවිතයක් බෙර ගන්න පුළුවන්. එක්ක අම්මා, එක්ක දරුවා කියලා කිව්වොත් අම්මා මොකක් කියන්නේ? අම්මා කියන්නේ දොස්තර මහත්මයෝ මගේ ජීවිතේ නරසක් නැහැ කමන්නේ. මගේ දරුවා සුවසේ මෙලොවට දී කරන්න ඉඩ දෙන්න කියලා. එහෙම ආදරේ සෙනෙහසකින් මව සෙනෙහසකින් මෙලොවට දිහිලෙක් ආයේ තමයි ඔබට මා අන්න දෙවියන් මෛත්‍රිය නැත්නම් සමාජයේ තප පුද කරන්නට ඕන මේ නිවන් මාගේ මේ ආත්මික ගමන මාගේ අප ඉදිරියට යන පිණිස නෙගතුනා කරුණික සූත්‍රයෙන් එතන මෛත්‍රිය වඩනකොට එක පැත්තකින් අපේ ළඟ තියෙන කෙලෙස් අඩු වෙනවා අනිත් අතින් අපේ ළඟ තියෙන ගුණාංග යහපත් වේවා දැන් සිතුවිලි දෙන්න. අනේ දෙකම දිනු කරන හේතුව ප්‍රධාන භාවනා කමනාක් තමයි මෙත්තා චේත විමුක්තිය නැත්නම් මෛත්‍රී භාවනාව මෙත්තා භාවනා කියලා කියන්නේ සිල් සත්ත්වෝ සෝහත්ත්වා කියන මෛත්‍රී සිතුවිලි නැතිව ඉන්නවා දැන් ඊට වෙලාවක් මෛත්‍රී භාවනා වඩන සූදානම් වෙනු ඒ සඳහා ඔබට පාසු ඉරියව්වක වාඩි වෙලා ඒ සඳහා ඔබ සූදානම් වෙනු පාසු ඉරියව්වකින් වාඩි වෙලා ඔබේ ශරීරයේ හොඳට සැහැල් කරගන්න. ශරීරයේ විදුව තියාගන්න. වම් අතුලින් දකුණු තියාගෙන දැස් හඩවම් කරගන්න. ශරීරයෙන් හොඳට සැහැල් කරගන්න. ඔබ ඉන්න ඉරියව්ව ගැන මල සතිමත් වෙන්න. ඔබේ නාසය අස්තිය තුළ පිට තියාගෙන වර්තමානයේ තුළ සතිමත් වෙන්න. වර්තමානයේ තුල සතිමත් වෙන්න ගමන් මන සූදානම් වන්නේ මෙසික පතුරවන්න. මායිමෙන් සිහින නිදහස් සාමයේ පටන් මේ ගමන් නගරය ඇතුළු සියලු දිශාවන් වෙත යෙදෙන සියලු සත්‍යයන් සෝපත් වේවා කියන මෙසේදන් හතරවන මොහොතේ නිමල් විහාරයේ සිටින සියලු දෙනාම නිදුක් ශාන්තේ සුවයේ පත්වෙත්වා Ah. යට දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ලෝකසේන සියලුම දෙනා එකම සත්ව ප්‍රජාවක්, එකම දරු පෙරස්සේ දකිමින් මා ඒ හැමද මෙත් සිතින් සිත්පත්නවා. කිසිදු සීමා බේදයක් නැතුව හැම දෙනා කෙරෙහිම සිතෙහි පවතින මෙත් සිතිවිල්ල මා ලෝකී කෙරෙහිම පතුරුවන. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. Well, මගේ කලන් දෙකේ දරහනේ මෙත් දිය දහලින් මාමුල ලෝමසියාම සෝපත්තනන ඉතාම සුන්දර මොහොත සුවපත් වෙත්වා මානසිකව මේ ගුණන්නක වඩන මානම් අපිට සිටින් බ්‍රහ්මයක වගේ වාසය කරන්න පුළුවන් මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට කියලා දීලා තියෙන්නේ. ඒ සාපෙන් ගා වාසනාවන්තයි මෛත්‍රී භාවනා පාදක කරගෙන සංකේතයෙන් ක්‍රීම තුළින් නීවරණ දුරු කර ගන්නට ධානාංගේ සමුදු කර ගන්නට තත්ත්වස්ථලෙම පිළිතුරුලින් අපේ සතුටේ දින දින අප්‍රදීන ප්‍රගති පුලුවන්කම තියෙනවා. ඒ ප්‍රඥේ බාහිර සංකට වලදී අපට ඉතේ දුක් පීඩ ඇතිවන අස්තම්බන් වලට අපට ආම කර ගන්න පුලුවන්කම තියෙනවා. විශේෂයෙන්ම සසර කර්ම විපාක විදියට අකුසල කර්ම විපාක විදියට එන යම් යම් සිදුවි අපේ ජීවිතේ තියෙනවා නම් ඒවා වහා ගැනපත් කරගැනීමේ ප්‍රධානතම කමනා පිළියදත් මේ මෛත්‍රී භාවනා දක්වන්න පුළුවන්. ඒ නිසා අප දෛනිකව සිදු කරන ආධ්‍යාත්මික කටයුතු අතරින් මෛත්‍රී භාවනා දක්වන අවධානය අපි වාස් දුරට වැඩි කර ගන්න ඕන කියන තුනේ. දවසට විනාඩි 2ක් විනාඩි 5ක් විනාඩි 10ක් කිසියම් නිශ්චිත ඉරියව්වක ඉඳගෙන අප මෛත්‍රී භාවනා වඩන අතරේදී එම් නැගිටලක්කේ දිනපතා කටයුතු කරද්දී හැකිතාක් දුරට මෛත්‍රී සහගතව අපට එක් කරන්න පුළුවන් නම් දෛනික කටයුතු බොහොමයක් ඉතාම සාර්ථකව සතුටින් කරන්න පුළුවන්කම තියෙනවා. පින්තුනේ ධර්මයේ හැසිරීමෙන් අපට ලැබෙන ප්‍රධානම ආසන්නය තමයි සතුට කියන කාරණේ. සතුට සතුටේ පරමදාය මේ ලෝකයේ ඉපදිච්ච හැම කෙනාගේම බලපොරොත්තු වෙන සතුට සැපේ. සෝක ආමානි දුක් පටිච්චෝදාන කියලා සඳහන් කරනවා. සිල් සත්‍යයන් සැපද කැමැති දුක කැමැති. අනේ සැපල බලමාවතේහි ප්‍රධානතම කාරණයක් තමයි එකහතරින් සුඛෝ පුඤ්ඤසෝ විච්ඡෝ කිය විදිහට සැපකින් වෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් ක්‍රියා සිදු කෙරෙනවා. යතරක් විශේෂයෙන්ම හිත පිරිසුදු වන සජිත්ත පරියෝ දපන කිය විදිහට සිත දමනය වෙන සිත පිරිසුදු වන ඉහළින්ම සිත පිරිසුදු කරගන්න හැකි ක්‍රමය වෙන භාවනාව තුළ වැඩි වේලාවක් ආයගත කරන්න පුළුවන් නම් මේක තමයි සතර ලබන්නේ ඉහළම ප්‍රමේ වඩපත් වෙන්නේ. පින්තුනේ සතර කියන කාරණයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඒ සතුට අපි ඇත්තටම විඳිනවාද කියලා අපිට අපගෙන බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? ඉතින් සරල කාරණේ අප හිතනවා නම් යම් කිසි කටයුත්තක් කළ ඉවරුමාට පස්සේ සතුට තියෙන කියලා අපි පිළිතුර ඇත්තටම සතුට මිදෙන්නේ නැහැ නේද? සතුට සොයන්නේ නැහැ. අප හිතනවා නම් කිසියම් කටයුත්තක් කරනකොට කැම්පින් වෙනකොට ගෙදර වැඩ පාර කරනකොට එලගේ රැස්නා කරනකොට දරුවෝ පාසල යනකොට විතරක් නෙවෙයි මේ භාවනා වැඩසටහන ඉවර වෙලා ගෙදර ගිහලා සතුට තියෙන කෙනෙක් හිතනවා නම් ඒ ඇත්තටම අපි වෙන තුනේ සතුට විඳින නැහැනේ. සතුට සොයනයි. අපි ජීවිත කාලයක්ම දුවගෙන ආයේ පිළිතුරු සතර සොයනින් සතර ඉන්නේ අපි ඇත්තටම පිළිතුරු සතර අපි විඳලා නැහැ බොහෝ අවස්ථාවල. අප නිතරම හිතන්නේ දැන් මට වැඩ ටිකක් තියෙනවා ඒ වැඩ ටික කළා ඉවරවන් පස්සේ සතර තියෙන්නේ. දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, හැකියාව වැඩ විතරක් නෙවෙයි අද දවසේ වැඩ කටයුතු ඉවර වෙලා ඇඳලා ගියාම මේ සතුට තියෙන කියලා හිතනවා නම් ඒ පිනතුනි අපි සතුට විඳිනයි නෙවෙයි සතුට සොයනයි. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒත් අපි සතුට විඳිනයි නෙවෙයි සතුට සොයනයි. ජීවිත කාලයක් පුරාම පිළිතුරු වේගවත් ගමන කාය සතර හොයාගෙන සතුට කියන්නේ මේ වර්තමානයේදී අපට යම් කිසි වෙලාවක හිතෙනවා නම් මට සතුට තියෙන්නේ මම දැන් මේ කරන කටයුතු තුලයි කියලා අන්න එදා තමයි අප සතුට විඳින්න පටන් ගන්නේ. මේ බාහන වැඩසටහන ඉන්නවා නම් මෙතන තමයි සතුට තියෙන්නේ. මේ ඉවරණ ඉවරණ පස්සේ මොකද සතුට තියෙන්නේ? ගෙදර ගිහින් දරුවෝත් එක්ක ඉන්න වෙලාවෙත් තියෙන මොකද සතුට? රාත්‍රී කෑම ගන්න මොකද කියන්නේ සතුට? දරුවෝ තමන්ගේ කුසේ ඉන්නවා නම් කුසේ ඉන්න කෙනෙක් තමයි සතුට තියෙන්නේ. දරුවෝ බිමුණාට පස්සේ නම් බිමුණාට පස්සේ සතුට තියෙන්නේ. දරුව බඩ ගන්නා නම් බඩ ගන්න කලක සන්තෝෂයි. අපේ තරම බඩ ගන්න ඇවිදින කාලේ කියලා මොකද වෙන්නේ? ඇවිදින කොට හිතන දුවන කොට කියලා. දුවන කොට හිතන මනසොරිට බාධා කරනට පස්සේ කියලා. ඊට පස්සේ හිතන කය ශේෂත්තේ ඉබාල පාස් කරනට පස්සේ කියලා. ඊට පස්සේ හිතන ඕලල් විභාගයෙන් පාස් කරනට පස්සේ කියලා. ඊට පස්සේ හිතන සාමාන්‍ය ලේලෙන් පාස් කරනට පස්සේ කියලා. ඊට පස්සේ එදෙනවා විශ්වවිද්‍යාලය යන්න. ඊට පස්සේ දරුවෝ ළඟවන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල හොස්ටල්ෙ ගිහින්. ඊට පස්සේ නම් දරුවෝ විවාහ වුණාට පස්සේ. දරුවෝ කොහෙවත් නැහැ. දැන්ද පිටරට දරුවෝ ඉන්නේ. ඔහොම තමයි පිනොස ජීවිතය යන්නේ. අන්තිමට අර කවුවත් නැන්නේ. අන්තිම ගීතුරු වෙන්නේ අර ඇල්බම් පොට්ටිකයි. ඉදරින් සුපතල සතුටු විතර ඉතුරු. දරුවක් නැහැ, ඥාතිලොත් නැහැ, කවුරුත් නැහැ. අන්තිම දර පොඩෝ පොට්ටික බලබල ඉන්නවා. අනේ දරුව පොඩි කාලේ කොච්චර ලස්සනද. ඉස්කෝලේ අනේ කාලේ කොච්චර ලස්සනද ඔහොම කිය කිය අතීතේ ගැන සතුටු වෙවි ඉන්නවා. කාලයක් අපි අනාගතේ ගැන හිතේ සතුටු වුණා. ඊට පස්සේ උනේ කරන් හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ අතීතය ගැන හිතේ සතුට වෙනවා. කොහොමද නියති කරන්නේ? වෙනතනේ සතුට තියෙන්නේ සතිමත්ව කුසලයේ මේ මොද තුලින් නම. කෙටියෙන් කියනවා නම් අපේ සතුට සම්පූර්ණ තියෙන්නේ එක ආස්වාස ප්‍රසවාසයක් තුල. උපරිම ලෙස වර්තමානයේ ඉඳියාගෙන සෝසතෝ අංස සති සතෝ කංස සති දීගං වාස සන්තෝ රස්සං වාස සන්තෝ සම්පකය පරිසංවේදී රස්සම්බයං කාය සංඛාරං තීන සංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී සත්සම්බයං චිත්ත සංඛාරං චිත්ත පරිසංවේදී අභිමුඛ මොදයන් සමාධන් නිවෝචයන් අනිත්‍යාවපස්සේ විරාගාවපස්සේ නිරෝධාවපස්සේ පටිසලාවපස්සේ බුදුදහමේ සඳහන් වන සැබෑ සතුට සොයා යන ආධ්‍යාත්මික ගමනගේ අපට හවන්න පියවරට ගනිමු. අපි එකන් ඉනවා ලැබුණු සතුට බාහිර රූප ශබ්ද පිළිපස්සේ ඉතාමත් වේසකර ගමනට ගිහිලා ලැබුණු සතුට සම්පූර්ණයෙන්ම අන්තර හරවලා ඒ ලෝකේ යන්නේ විදිහ නොගිහිල්ලා ලෝකේ යන්නේ අනුසෝතගාමී මාර්ගයෙන්. ඇස රූප හොයාගෙන යනවා, කන ශබ්ද හොයාගෙන ලෝකයේ තුල සැබෑ බුද්ධස්ථාපය කොහොමද යන්නේ? ඔව් පටිසෝතනමින් නිකුණාම දුද්දසනම උළුගම් බලා ඔහු පියද තමන. ඒත් මේක තමයි මේ ලෝකී සබා සඳුරු සිරි සැබෑ සමවිදින ගැන ලෝකයේ ප්‍රතිශත කෙනෙක් නෙවෙයි. බාහ ලෝකයේ හැබැයි සතුට උ දකිමින් ලක්ෂණ රූප සම්බ ගණ්ඩාගිය නිකලස් මනසින් බලමින් ඔහු සැබෑ සොඳුරු සිලි ඔහු දකිනගෙන බුදුම ප්‍රදේශනා කරනවා නදී කාමා යානි කිත්තන් ලෝකයේ සංඛපරාගෝ පුරිසත් කාම මේ ලෝකයේ තියෙන ලස්සන දේවල් කාමයෙන් වෙයි කියලා. ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ මේව කාමයෙන් වෙයි කියලා. මේව කෙලෙස් නෙවෙයි. මේව කාමයෙන් වෙයි. මේව කියන කාම ගුණ කියලා. සංකප්පලං උපරිසස කාමෝ ඒ දේවල් ආරම්භය අපේ හිතේ තියෙන සංකල්ප රාගයේ පැලස් කියලා කියන්නේ. අනේ එතනින් තමයි අප මිදෙන්නට ඕන. බාහිර ලෝකයේ ප්‍රතික්ෂේප කරන ධර්මයක් නෙවෙයි ධර්ම කියලා කියන්නේ. ලස්සන දේ ලස්සන විදිහට බලන්න පුළුවන්. ලස්සන දේ ලස්සන නොවේ කියලා බලන්න පුළුවන්. ලස්සන සහ අවලස්සන දෙකම දුරු කරලෝනා උපේක්ෂාවෙන් ලෝකේ Nirodhe දැකමින් උපේක්ෂාවෙන් අතුලම මෙන්න මෙවැනි අසිරිමත් ධර්මයක් වෙන තුනේ ඔබත් මාත් කියන බලන්නේ අනේසරම මගේදී සැපත සොයමින් යන මාර්ගයේදී අපර නැවත නැවත කල්පනා කරවන වටිනාමා මා සතුට විඳින කෙනෙක්ද සතුට සොයමින් යන කෙනෙක්ද සතර ස්වභාවයෙන්ම ලෝකයා වියන්නේ ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ කියලා. අතෘප්තිතර ලෝකයක් වලයි බොහෝ සිය නැදෙ පියාගෙන. උපනීති ලෝකෝ අදෝ ඔහු ජරා මරණ කරා යන්නේ. අත්තම ලෝකෝ අනිස්සරෝ ඔහු මේ ලෝකෙ කිසිවම් බාහිර කාලයක් ගන්න පුළුවන් කමක් නැහැ. අසපෝලෝ සම්බන් අහෙගවදීම බොහෝ අස්වාමිකව මිලෝකේ සියලක්ම අහිමිලයන් කෙනෙක් යන අන්නේ බෞතික ලෝකය අහිමිල ලෝකයක ආමිල වශයෙන් වටිනා දහම සදර්මය අයිති කරගෙන ඒ සදර්මයේ ජීවිතය විකසිත කරගෙන සදර්මයේ ජීවිතය ආරම්භ කරගෙන සත්‍යයෙන් පිරි ඉදිරියට යන ලෝකයක් තමයි අපි ඉන්නේ මොහොතේ කරගත යුතුයි. අන්නේ පරම සතුට සන්තෘප්තිය පරම ධන කියන ඒ සතුට ලබා දෙන්නටයි අපි බොසත්යන් වහන්සේ සාරසංකේත කරලා කියලා ඔබත් මාත් වෙනින් ආයතන සම්පූර්ණ කළේ. අන්නේ සතුට ලබා ගැනීම අදහසින් තමයි පොස්තයන් වහන්සේ අපමණ දුකට විඳේ. අන්නේ සතුට වර්තමානය කමලන අපට දායක කරලන්නටයි ආර්ය සංඝරත්නය වසර 2500ක් පුරා මේ ධර්මයේ කටපාඩම් කරමින් ග්‍රන්ථවල කතා කරමින් පරපෙන් පරම්පර රැකගෙන ඉතිරි කරගෙන ආවේ හරියට අම්මා කෙනෙක් ඒ අම්මගෙන දරුවාට රසවත් ආහාර ටිකක් සාඳගෙන ආවගේ දරුවාගේ සාපි පාසා නිවන්න අම්ම කෙනෙක් කෑම ටිකක් පරිසම් කරගෙන ආවගේ ගතෝ සියස් ඉතිමහතුල ඒ උතුම් සංඝරත්නය අප වෙමින් ඒ උතුම් සංඝරත්නය ඉතාම ගෞරවනීය විදිහට ආරක්ෂා කරගනිමින් අපට දායක කළ දෙන්නට උන්වහන්සේ හරි දුක ධර්මයක් තමයි පිළිතුර අප මේ ලබන්නේ තියෙන්නේ. අන්නේ ධර්ම හැකිතාම දුරට අසා දැනගෙන ඒ ධර්ම ගැන අපේ ජීවිතය අපට කරගන්න ඕන. ඒ ආලෝකයෙන් අප වටහා පිනා ඉන්න අනිත්‍යයන් ආරම්භ කරගන්න ඕන. ඒ ආලෝකයෙන් අප විතරක් නෙවෙයි අපගේ අපරණින් මේගේ ඥාති විතරාදී ජීවිතත් අප විසින් ආලෝකවත් කළ යුතුයි පිළිතුර. අන්නේ සඳහා තමයි ධර්මයෙන් අපට මඟ පෙන්වන්නේ. පින තමයි මේ සාකච්ඡා කරපු කරුණ වලින් පින තුන්ට ගැටලු වෙන තැන තියෙනවා නම් අහන්න පුළුවන්. ධර්මයේ මූලික කරුණක් සඳහන් කරලා ඒ අපර මෛත්‍රී භානාව පුහුණු කරපු මත විශේෂයෙන් සම්මුති සත්‍ය තුනින්දගෙන අපේ ජීවිතේ ලක්ෂණ කරගත යුතු මාර්ගය සම්මුති භානාව පිළිබඳවයි නැත්තම් ලෞකික සමාධිය පාදක කරගත්තු ලෞකික කුසලයේ නැත්නම් පින දිනු කරගත හැකි ආකාරයෙන් තමයි අප වැඩිපුර නිදී සාකච්ඡා කරේ. ඉතිරියට තව මාතෘකා කීපයක් සාකච්ඡා කරන්නත් පොරබරකට බලාපොරොත්තු වෙනවා. ඒ අතර මෙතෙක් අප සඳහන් කරපු කරුණ වලින් අපේ සම්මහන්සලාට ඕනේ පිළිතුරුන්ට එවන මේ කින්වත් දරුවන්ට ප්‍රශ්න දහම් ගැටලු අහන්න තියෙනවා නම් දැන් ඔබට මේ අහන්න අවස්ථාවක් ලබා දෙන්න. සුත්‍රයේදී කියන්නේදී අපිට එහෙම අදහස් ගන්න පුළුවන්. ධර්මයේ කොල්ලම ඍජුවම සඳහන් වෙලා නැති වුණාට අපිට මේ මාතකනේ කරන්න පුළුවන්. ධර්මයේ හැදීර දැන් අප සුත්‍රයේදී සාමාන්‍ය ලෝකයේ තුල ඉහළින්ම කළුණ සැලකීම තමයි අපේ ආමන තාපන සැලකෙන එක. ඒකෙනුත් අපිට නැහැ කියලා හිතන්න පුළුවන්. එතකොට බුදුහාම දේශනා කරනවා තමන්ගේ අම්මා තාත්තා දෙන්නා දෙවොල මත තියාගෙන අවුරුදු 100ක් එක දිගට උපස්ථාන කළත් අම්මගෙන් අපට ලැබෙච්ච ණයින් ගෙනහසන්න බෑ කියලා. සැලකුණ සැලකන අවසන් කරන්න බෑ කියලා. දෙන්නහම් වික්ක වෙන සුපති කරට මදාමි මාතුච්ච පිතුච්ච කියලා. මේ ලෝකේ දෙන්නේ කියනවා අත්‍යකාරක අවසන් කරන්න බෑ කියලා. අම්මයි තාත්තයි දෙන්න. හැබැයි එහෙම උනත් බුදුහාම දේශනා කරනවා යම් සිදුවේ. ඒ අම්මා තාත්තා දෙන්නාගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රද්ධාවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව දිනන උදව් කරනවා නම් ඒ අම්මාගේ තාත්තාගේ ලැබිච්ච උපකාරයට නායකවන්න පුළුවන් කියන්නේ. කොටේ කලින්ම සැලකීම තුලාප නායකවන ක්‍රමයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒක අපිට සනා කරන්න පුළුවන් ඒ විදිහට. ඉන්ටර්නෙට් කාඩ් ධර්මයේ හැදෙනකොට තමන්ගේ මියගිය අතීත ආත්ම බව ගලංගල තාත්තා සීමාත් කරලා එයත් අඬ පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්. එතකොට කලින්ම සැලකීමේ නායකවන ක්‍රමයක් මේ විදිහට අපිට තියෙනවා. එතර විශේෂයෙන්ම බුදුහාමුදුරන් සංගරක්ණයට අප කළුණ සලකනා ගැන කොහොමද මේ ධර්මයෙන් හොඳට ඉගෙනගෙන අප කොහොම කරලා අපේ ජීවිතයට ඇත්තේට එහි ප්‍රතිඵල ලබා ගන්නා ගමන් බුදුහාමුදුර මහා දේව කියන සූත්‍රයේ තාම පැහැදිලිව දේශනා කළා. ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඔබ මේ ශාසනයේ අවසාන කෙනා වෙන්න එපා කියලා. ඇයි කියන්නේ? ඇයිම කියන්නේ? ඔව් අපේ ජීවිත කාලයේදී මේ ශාසනය නැති වෙලා යන දෙන්න එපා කියලා මේ කියන්නේ. ඒ කියන්නේ අපි ඉදිරි පරපුරට මේක අපේ ජීවිත කාලය තුළ දායාද කළ දීල තමයි අප මේ ජීවිතයෙන් සමගත යුත්තේ. අන්නේ වගකීම් අපේ ඉස්සේ තියෙනවා. අප තුළේ වගකීම් අනිවාර්යම තියෙනවා. අන්නේක තමයි කෙළවරට කරන ලොකුම ප්‍රතිපකාරය. ඒක තමයි ණය නිදහසන කියන්නේ කරන්නේ. එතකොට මේ විදිහට අපිට කරන සැලකීමේ ණය නිදහසන පුළුවන් වෙන කාරණේ විදිහට අපිට විසඳා ගන්න පුළුවන්. වෙනස් තස්සේ තියෙන තියෙන ප්‍රශ්න මේවා ඉදිරිපත් කරන්න පුළුවන් අපිට පුළුවන් ඒවට උත්තර දෙන්න පුළුවන් හැම දෙයකටම නම් උත්තර දෙන්න ගන්නේ නැහැ පුළුවන් ප්‍රශ්න කැපුවොත් ඉතින් උත්තර දෙන්න බලන්න හොඳයි එහෙනම් අපේ පළවෙනි පැය දෙක මෙතන ඉවරපත් කරනවා අප මෙතෙක් සාකච්ඡා කරපු කරුණු නැවත සිහිපත් කරගන්න විශේෂයෙන් අපි ගාථා හතරක් සඳහන් කළා සම්පපාපස ගාථාව සීලේ පටිච්ච අනරෝස පඤ්ඤෝ කියන ගාථාව ආරෝග්‍ය පරමාලාභ කියන ගාථාව ඒ වගේම අනිච්ඡාවද සංඛාරා උපාද වය ධම්මෝ කියන ගාථාව මේ ගාථා හතර තමයි අද අපේ වැඩසටහනේ තේමා ගාථා හතර වුණේ මේක ඇතුළත් කරුණු තමයි අපි විටින් විට පැහැදිලි කරමින් යන්නේ අවසාන ගාථාවේදී අපි කරුණු ටිකක් වැඩිපුර සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන අවසාන හරියේදී ඒ නිසා වහඬ වීඩියෝත් ඔබට යම්සි දෙයක් මේකෙන් ගන්න පුළුවන් කෙසේ වෙතත් අප මේ කරන සියලුම දේවල් පටිගත කරනවා ඔබට පසුව වුණත් නැවත අහන්න පුළුවන් අඩුවක් නොවන විදිහට ඒ පසුකමක් ඔබට තියෙනවා සකපමලෙන් ගන්න සාකච්ඡා කළේ බුදුදහම කියලා කියන්නේ අපේ ජීවිතයේ සතුට වැඩි කරන දහම. ඊටාම ලස්සරට සතුටෙන්, නිදහසේ, සැහැල්ලුවෙන්, හරතර අඩුවෙන්ම ජීවත් වෙන්න තියෙන ක්‍රමය තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. අනේකෙන් මේ ප්‍රධාන කාරණය තමයි ඉවසීම කියන කාරණේ. ඉවසීම අපට වත් තියෙන තෝරන. අනිතේ තමයි ධර්මයේ පුහුණු කරද්දී වර්තමානිය තුල අපේ හිත තියාගන්නට අප දරන උත්සාහය. අපිට තියෙන හැකියාව. විශේෂයෙන් කයමකන සතෙන් ඔබට පෙත්වා කියන කාරණය අපේ මොහොන අභිමුඛ කොටගෙන නිතර සමාවෙත සිහිය අවධානය තියාගෙන ඉන්නවට හරි. ධර්මයේ සඳහන් වෙනවා සත්තු හය දෙනෙක් ගැන තියෙන සූත්‍රය. චප්පාණක කියලා සූත්‍රය. සත්තු හය දෙනෙක් ඉන්නවා. වඳුරෙක් ඉන්නවා. මල්ලෙක් ඉන්නවා. නායක ඉන්නවා කිඹුලෙක් ඉන්නවා සිවලෙක් ඉන්නවා ඒ වගේම කුරුල්ලෙක් මේ සත්තු හය දෙනාගේ වලිග ටික කැඳ ටික එකට කියලා ගැට ගන්නවා ගැට ගන්නවා මොකද වෙන්නේ වඳුර බලන්නේ ශක්තිමත් නම් අනිත් සත්තු පස් දෙනා වැඩගෙන ගහකට යන්නේ නැහැ සිවලා ශක්තිමත් නම් සිවලා බලන අනිත් සතු පස් දෙනා නැදගෙන කැලේට යනවා. කිඹුලා ඉන්නවා. කිඹුලා ශක්තිමත් නම් කිඹුලා කරන්නේ අනිත් සතු පස් දෙනා නැදගෙන වතුරට යනවා. නාය ශක්තිමත් නම් නාය කරන්නේ අනිත් සතු පස් දෙනා නැදගෙන බහක් ඇද්දට යනවා. කුරුල්ලෙක් නැත්තම් රාජාලයේ උපසේක මහපතෙක් නම් ඒකත බලන අනිත් සතු පස් දෙන මැදගෙන අන්සර තියන්නේ. වඳුරෙක් නම් වඳුර බලන අනිත් සතු පස් දෙන මැදගෙන ගහකට යනවා. ඩොට මේ සතු පස් දෙන එක එක පැත්තට අඳිනේ. අන්නේ වගේ තමයි අපේ සතු පස් දෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඒ තමයි අපේ ඉන්ද්‍රිය හය, ආයතන හය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ හය. එක විදක හින් රූප පැත්ත බලාගෙන ඉන්න රූපයක් දිහා. ඒකෝ අනිත් ඔක්කොම ටික අර පැත්ත බලාගෙන ඉන්න. තවද සංඥා තාගෙන ඉන්න. රසය දැනන රසය. මෙන්න මේ වගේ එක එක අරමුණට අප දෝනෙන ඉන්න. අන්න ඒ සත්තු පස් දෙනා එක එක පැත්තට දුවනකොට සත්තු පස් දෙනා එක ශක්තිමත් ඉන්නක ගැට ගන්නවා. අර සත්තු පස් දෙනා එකට ගැට ගෙමුට විතරක් බෑ. ඒ ගැට ගහපු සත්තු ටික නැවත එක ශක්තිමත් කණුවක බලනවා. දැන් අපි බුදුන් වහන්සේලා කියන අරහත් සම්මා සම්බුදෝ කියන්නේ දිනහතර. එහෙම යනවා. පටවියාපෝති ජෝයෝ කීකීම යනවා. අපිට කොහේ සිට පිටාන්ති කියලා දන්නේ නැහැ. අපි අරට තේින්න නෙවෙයි කුසලයක් වෙනවා. නමුත් අපි සතිය සැබෑදසම ශක්තිමත්ුනේ නැහැ. අන්න ඒක ශක්තිමත් වෙන තැන තමයි මෙන්න මේ නාසිකාග්ගේවා මුපරිමිත්තේවා කියන සතනෙමි. එතකොට සමසතලෙස් කර්මස්ථාන වලින් මොකක් හෝ කමඨාන වඩන කොටක් මෙතන සිද්ධ තියෙන්නේ. වඩන කොට විතරක් නෙවෙයි. ඒ කිසිම කමඨාන වඩන දින කොටක් සතිය මෙතන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අවසාන වශයෙන් කාය ප්‍රශ්න විතරක් නෙවෙයි චිත්තාන ප්‍රශ්නාවටත් වෙනවා වේදනා ප්‍රශ්නාවටත් වෙනවා ධම්මා ප්‍රශ්නාවට යන කොටත් සිහිය හොඳට මේ අංශ දෙකම තියන්නේ වෙන කොහේ ගියත් මොකක් කරත් සිහිය මෙතන තියන් තමයි කරන්නේ දරුව ගැන හිතුවත් දැන් දෙයක් හිතුවත් ඊයේ මෙතනක් වුණත් කෑමක් කෑවත් මනෝතර සිහිය මෙතන තියන් තමයි කරන්නේ. එතකොට තමන්ට නිතරම පිළිසරණක් තමන් හදාගෙන ඉන්නේ. තමන් බාහිරට නැඹුරු වෙලා නෙවෙයි ඉන්නේ. බාහිර කෙනෙක්ට ඔබව පොලියට ගන්න බැරි වෙනවා. නැත්නම් අපව අනිත් අය විසින් අපව රෙන්ට් එකට අරන් තියන්නේ පොලියට අරන් තියන්නේ. ඕන විදියට ඕන තැන්වල array යන්න පුළුවන්. නමුත් සීය මෙතන තියෙනවා නම් හරියට අපි අර ටෝච් එකේ බඳ කොටස අල්ලගෙන ඉන්නවා වගේ. ටෝච් එක අල්ලගෙන ඉන්න ගමන් අපට ඕන තැන්වල ටෝච් එක ફોකස් කරන්න පුළුවන්. හැබැයි ටෝච් එක අපි අතේ තියෙනවා. අපි ටෝච් එකෙන් ධමන ගහන්නේ පොතෙන් ඇල්ලුවත් තමන් කැමති විදිහට කාමී කරන්න පුළුවන්. සතියෙත් ඉඳගෙන ආනාපාන සතිය වඩන්නත් පුළුවන්. ඉරියාපත වඩන්නත් පුළුවන්. ධාතු මනසිකාර වඩන්නත් පුළුවන්. සම්බජඤ්ඤ වඩන්නත් පුළුවන්. ඒ මොනවා නමුත් මේ දෙක සිහියෙන් ඉනකොට අප ධර්මඥානෙන් දිල් වෙනකොට මොකද වෙන්නේ? අපේ ගැඹුරම ධර්මකාරණය තමයි මේ දෙකේ ඉන්නේ. ඇත්තටම කියන තුනේ අප S2 පියාගෙන ඉන්න කොට අපට වඩන්න ඕන වැඩිපුර සමතුලිත මනාව. ඉතින් නිරන් අඩු කරගන්න. එලිසන්වත් කරගන්න. S2 අරගෙන ඉන්න හැම වෙලාවෙම අපි මොකද කරන්නේ? සතරිනී තාත්තකිනා අපට හැම අරමුණක්ම විදර්ශනා භාවනා කරගන්න පුළුවන්. එතකොට විපස්සනා භාවනා මධ්‍යස්ථාන කියලා බෝඩ් එක හොයාගෙන යන්න ඕනේ. අපි බෑග් එකේ සෙල්ෆෙටි දාගෙන සමත භාවනා මධ්‍යස්ථාන විපස්සනා භාවනා මධ්‍යස්ථාන හොයාගෙන යන දුර නේද? මෙතෙන් ආපු ගමන් තමන් ඉන්න තැනම විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් වෙයි. තමා කරන කියන ඉන්න ඉරියව්ව හැම දෙම බෝඩ් එකක් නැතුමාට විපස්සනා භාවනා කරන තැනක් වඩපත් හැම ඒ සම්භය බල නැති එනතුනි ඇස් දෙක ඇරගෙන ඉන්න මොහොතක් ධර්මයේ වඩන අවස්ථාවක් තමන්ට නිවැරදි ධර්මඥානය තියෙනවා නම් සහ විශේෂයෙන්ම සති නිමිත්තට හිත යොදලා තියෙනවා නම් සති නිමිත්ත පුහුණු කරලා තියෙනවා නම් අපේ ඇස් දෙක හරියට අරගෙන ඉන්නලා තමයි වැඩිපුරම ධර්මයේ පුහුණු කරන අවස්ථාව. මේ ශාස්ත්‍රයේ පිළිතුරු වැඩිම පිළිසක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක අරගෙන ඉන්නකොටද බලාගෙන ඉන්නකොටද? පස්කල මහණ සෝවාන් වුණේ ඇස් දෙක වහගෙන ඉන්නකොටද අරගෙන ඉන්නකොටද? ඇස් දෙක අරගෙන ඉන්නකොට. පස්කල මහණ රහත්තුනේ ඇස් දෙක අරගෙන ඉන්නකොටද වහගෙන ඉන්නකොටද? සරුත් මහණියන් වහන්සේ සෝවාන් වුණේ ඇස් දෙක අරගෙන ඉන්නකොට තමයි ඉන්නකොට. ඇස් දෙක අරගෙන ඉන්නකොට. බාහ්‍ය ධාර්මීය රහත් වුණේ ඇස් දෙක අරගෙන ඉන්නකොට තමයි ඉන්නකොට. ඇස් දෙක අරගෙන ඉන්නකොට. හැබැයි සිහිය සමනවන උපරිම ලෙස සමාධිය අභ්‍යන්තරයේ වැඩෙමින් පවතින අවස්ථාව. ඒ වගේම චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ සංඝ පංචක දාන ධර්ම දේශනා තමන්ගේ දෙසවන් වලින් හොඳට ශ්‍රවණය කරමින් තපස්සාවතු. ඒ නිසා සති නිමිත්ත අපි දිනු කරාට පස්සේ මොකද වෙන්නේ? චිත්තානුපස්සනා හොඳට ප්‍රකට කරගන්න පුළුවන්. මේ වෙලාවේ හිතේ තියෙන්නේ රාගයද රාගය නැද්ද, ද්වේෂයද ද්වේෂය නැද්ද, මෝහයද මෝහය නැතුවද, හිත මිදෙලාද කෙලෙසුන්ගේ මිදෙලා නැද්ද? මෙන්න මේ අවසාන වශයෙන් සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පදාති වේත මෝහං වාචිත්තං වේත මෝහං චිත්තං පදාති. අවසානියට පස්සේ විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පදාති අයමුක්තං වාචිත්තං අයමුක්තං චිත්තං පදාති. මෙදෙන කමිනෝ සිත බාහිර රූපයක් මත යැපිලා නම් බාහිර රූපයක බැසගෙන නම් තියෙන්නේ අපි දන්නවා මේ මොහේ ඉන්නේ මොහෙන් අවිද්‍යාව. බාහිර රූපේ නිරෝධය සාක්ෂාත් කරලා නම් ඉන්නේ අපි අමෝහන වාචිත්තං මොහෙන් නැතුව ඉන්නේ. විමුක්තං වාචිත්තං සිතකේ සමුදලැති. මෙන්න මේ මට්ටමටම හිත දියුණු කරගැනීමේ ආකාරයට අපට සති නිමිත්ත ඊටම ගන්න පුළුවන්. සති නිමිත්ත පුහුණු කිරීම සහ ධර්මඥාන දියුණු කිරීමේ ප්‍රතිඵල විදියට. දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිම්භයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොයින් තේලෙන සත් සොන්නස් වෙත්වාන් නිතින්නේ හැම සත් සුවපත් වෙත්වාන්.